ජනාධිපතිතුමාගේ උපදෙස් මත. මේ තුමා වෙනුවෙන් බෙල්ල දීලා අපි එළියට බැස්සේ. මේ තුමා අපේ වගකීම ආරස්ථා කරන්න ඕන කියන මතය අපි ඉන්නවා.